භවයන් පිළිබඳව නම් තමන්ට ආශාව උපදින්නේ. ඒ ලෝභ සිත ඇතිවන්නේ. අන්නේ ඒ ලෝභ සිත කාම රාග සංයෝජනයෙන් යුක්ත වූ සිත. ඒ සිතෙහි උපදන ලෝභය තමයි කාම රාග සංයෝජනයේ. දැන් අපට තිබෙනවා ඒ තත්වය, ඒ ලෝභෙහි කාම රාග සංයෝජන බව. අපි ප්‍රහීන කරලා නැහැ. ප්‍රහීන කරලා නැහැ. මේ නිසා අපට නැවත නැවතත් කොයිතරම් මේක නරකයි කියලා හිතුවත් නැවත නැවතත් අපට ඒ කාම රාග සංයෝජනය ලෝභ මූල සිටෙහි වරින් වර ඒ අවස්ථාවලදී උපදිනවා. භවතණ්හා කියන විට රූප භව අරූප භව කියන ඒ දෙක පිළිබඳවයි විශේෂයෙන් දක්වන්නේ. ඒ දැන් එතකොට කාම රාග සංයෝජනය ඊළඟට රූප රාග සංයෝජනය කියන එක ඇතිවන්නේ අපි ගනිමු මෙහෙම. දැන් කෙනෙකුට කියනවා කොයිතරම් දුකෙන් තොර සැපෙන් යුක්ත වූ ජීවිතයක් මේ මිනිස් ලොව ගත කළා. කපකලත් මේ මිනිස් ලෝකදී ලබන මේ රූප කයම බොහෝම රෝගාදියට භාජන වන කය. ඒ නිසා අපටම ගැළඳුනත් එහෙම නැත්නම් අපට නොවැළඳුනත් අන්නේ අයට වැළඳී තිබෙන රෝගාබාධ ආදිය දකින විට කෙනෙකුට වැටහෙන්නට පුළුවන් අපු මේ සුගතියයි කියතත් මේ මිනිස් ලොව කොයි තරම් දුක් ඇති තැනක්. ඒ රෝග නිසා ඇති වෙන දුක්. ඒ වගේම තවත් කෙනෙකු විසින් අල්ලා මරණ අවස්ථාවේදී, කපන අවස්ථාවේදී, අමින අවස්ථාවේදී මොන තරම් දුක් ඒ අයට ලැබෙනවා. අපි ඒ කප්පෙ නිදිලන කාටද බැරි යවිත්. අපි අල්ලාගෙන මරන්න, අනින්න, කපන්න කාටද බැරි? ඒ තත්ත්වයේ මිදුණු ශරීරයක් නෙවෙයි අපට තිබෙන්නේ. ඒ නිසා එහෙම ශරීරයක් ලැබු කෙනෙකුට, තියෙන කෙනෙකුට ඒ දුක එහෙම පිටින් නැtei කියලා කියන්නට බෑ. කොයි වෙලේ හෝ ඇතිවන්නට පුළුවන් එකක්. ඒක අපට වර්තමානයේදී නත් අප රට පිළිබඳව කලකන කොටත් ඒ තැන්වල වාසය කරන්නන්ට ඒ දුක බොහෝම තදින් ඇති වෙලා තිබෙනවානේ. ඒක මේ රටේ කරන්නේ සමහර රටවල දිනපතාම ඒ තත්ත්වයේ තියෙනවා. දිනපතා මේ කයක් තිබෙන නිසා කෙනෙකු මේ පිළිබඳව කලකන විට හිතෙන්නට පුළුවන් මේ දුක් දෙන්නේ මේ භූමියේ. ඒ නිසා නැවත මේ මිනිස් ලොව නම් උපදින්නට ඕනේ නැහැ. දෙව්ලොව මේවා නැහැ. ඒ නිසා මම දෙව්ලොව උපදින්නට ඕනේ කියලා කෙනෙක් දෙව්ලොව ඉපදීමට ඕන කරව පින් කරනවා. එතකොට ඒ දෙව්ලොව පිළිබඳව තිබෙනවා දිව්‍ය පංචස්කන්ධයක් පිළිබඳව ඒ තැනත්තාට ඇති වෙනවා ආශාව. එයද මේ කාම රාග සංයෝජනය. කාම රාග සංයෝජනය. ඉතින් ඒක නැත්තා දැන් කවුරු හරි අහුවෝ කාටරි අහන්නට ලැබුණෝ දෙව්ලොව උපදින්නට නම් දන් දීමාදී මේ පින් කරන්නට ඕන පවින් වලකින්නට ඕනේ කියලා ඒ තැනත්තා හරියට මේ යක්ෂා වේශමන කෙනෙකුට අර දුම්මල ගහනවා වගේ දුම්මල ගහනවා යකා ඉස්සෙනවා. ඒ වගේ මේ දෙව්ලොව යන්නට තියෙන ආශාව හේතු කොටගෙනම අනිත් ඔක්කොම අමතක කරලා වරමින් වලකිනවා පින්ම කරනවා. මොන ආශා මොන කරුණක් නිසාද? දෙව්ලොව යන්නට තිබෙන ආශාව නිසා. ආශාව නිසා. ඒකද කාමරාග සංයෝජනය. ඉතින් ඒ කාමරාග සංයෝජනයේ ඇති වූ නිසා ඒ නිසානේ දැන් අකුසල ධර්ම තිබෙනවා. ඒ අකුසල ධර්ම වලින් ඇතැම් අවස්ථාවලදී කුසලයන්ටද උපකාර ලැබෙනවා. දැන් දෙව්ලොව ඉපදීමේ ආශාව ඇති වුණාම ඒක ආශාවක් වශයෙන් ගත්තොත් කල ලෝභ මූල සිත. ඒ ලෝභ මූල සිතෙහි උපදනා ලෝභයයි එතන ඒ ආශාවයි කියන්නේ. ඒ ආශාව ඊළඟට තමන් බලාපොරොත්තු වන දේ ඉටු කරගන්නට නම් පව් කරලා පුළුවන් බෑ යන්න. එනිසා යතනත්තා පවෙන් වලකින්නට ඕන. ඒ පවෙන් වලකින්නටත් දෙව්ලෝ පිළිබඳව තිබෙන ආශාව හේතුවක් වෙනවා. හේතුවක් වෙනවා. ඊළඟට එතනත්තා හුදු පවෙන් වලකලා විතරක් නෙවෙයි පින්ද කරන්නට ඕන. දන් දීම ආදී පින් කරන්නටත් ඕන. සිල් රකින්නට ඕන. ඒව කරන්නට. ඉතින් ඒවත් කරනවා. දැන් කෙනෙකුගෙන් ඇහුවොත් කුමටද සිල් රකින්නේ කියලා කෙනෙක් කියන්නට පුළුවන් අපාය උපදින්නට තියෙන බය නිසායි කියලා තවත් කෙනෙක්. මේව නැත්තම් කෙනෙක් කියන්නට පුළුවන් දෙව්ලෝ උපදින්නට ඕන කරන නිසායි කියලා. ඉතින් ඒ දෙකෙන් මොකක්ද දක්වන්නේ? ඔහු ඒ හිම නැත්තම් ඒ උසලෙහි යෙදෙන්නේ මේ කාමරාග සංයෝජනයේදී කෙරෙන ලද තල්ලු කිරීම නිසා. කාමරාග සංයෝජනය. එනිසා ඒ ආතාව නිසා එහෙම පින් කරනවා කියන එක වැරදි කියන එක නෙමෙයි. නමුත් එහෙම තල්ලු කරනවා. පින් කරන එක කරන්නට තිබෙන්නේ පෞද්ගලික නැතුව. නමුත් කාමරාග සංයෝජනය ඇති වෙනවා. ඒ ලෝභය කුසලයට උදව් වෙන අවස්ථාව. ඉතින් මේ ලෝභය විතරක් නෙමෙයිද? ඒතනත්තා එහෙම මේ ලෝකෙහි පමණක් දුක දකිනකොට දිව්‍ය ලෝකෙහි දුකක් නොදැනීකොට නොදකිනකොට ඔහුට ඇතිවන්නේ කුමක්ද? අවිද්‍යාව. අවිද්‍යාව විද්‍යාපත්‍ය සංඛාර. අවිද්‍යාව ඇතිවන්නේ ඔහු දකින්නේ නැහැ දෙව්ලොව දුකක් කියලා. නමුත් දෙව්ලොවේ කියන එක බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දෙව්ලොව දුකයි කියලා. ඒ කියන්නේ දෙව්ලොව දුකයි කියන්නේ ඒ දෙව්ලොව තියෙනවා සැපේ කියන එක. නමුත් යම් කිංචි වේදිතං සබ්බං තං දුක්ඛස්මින්ති වදාමි. යම් නින්දනයක් පිළේම ඒ සියලුම විනී දුකයි කියන්නේ. ඇයි? සැපය විපරිණාමයකටපත් වෙනවා. ඒ නිසා කෙවිවරු කුපා එතනින් චුතවන්නට අවස්ථාව පැමිණි කල මහා කනගාටුවට ශෝකයටපත් වෙනවා. විනාය තබා ශක්‍රදේවේන්ද්‍රයන් බියටපත් වෙනවා. තමගේ ආයු පිරිහුණු බව දැකලා මහා හිතේ අමාරුවෙන් එතකොට ඔහුට ඇති වුණා ඊර්ෂ්‍යාවතු. තමන් මේ සත්ත්ව සම්පත්තියෙන් පිරිහිලා යනවා වෙන ශක්‍රයෙක් මෙතෙන්ට එයි. ඒකටත් කරතුනේ නැහැ. බුදුරජාණන් වහන්සේට ආවත් ඇවිල්ලා ඇවිත් මේ ප්‍රශ්නමයි මේ සක්කපංග සූත්‍රයේ කියලා බලන්න මම දැන් ඒක කියන්න ඕනේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ උන්ට උන්ගේම අදහස් පරිදි ධර්මයේ දේශනා කළා. සක්‍රය ඇතින් සෝවාම. සෝවාම නාපමනක් නේ නරිල උපන්න. නැවතත් සක්‍රය වෙනවා. ඒකනේ ඉද්‍රේම පිට්ඨ මානස්ස දේව භූතස්ස මේ සතු පුනරායිච මේ ලද්දෝ දේවං ජාමාහි මාරිස්ස කියලා බුදුහාමුදුරන්ට වදාළා. එතන සිට නැවතත් තමන් ආයුෂ ලැබුවයි කියලා පුනරායිච මේ ලද්දෝ නැවත උපන්නේ සක්‍ර හැප්පේ. ඕ සක්‍ර හැප්පේ. ඕ නෑ බයතික නම් විතරක් නෙමෙයි කොයි භූමියෙන් උපන්නා කියන්නේ දැන් මේ භූමියෙන් ඉපදිලා මේ භූමියෙන්දී රහත් වෙනවනේ මේ භූමියේදී රහත් වෙනවා රහත් වුණාම සියලුම කෙලෙස් නැති කරනවානේ සියලුම කෙලෙස් නැති කරනවා නමුත් දුක අවසන් කලේ නැහැ පංචස්කන්ධ දුක්ඛේ තාම තියෙනවනේ ඒ මේ ලෝකේ පවතින දුක ඒක තිබෙනවා ඒ නිසා තමයි ඒ රහතන් වහන්සේ සෝපාදිසේස නිබ්බාන ධාතුවට නම් කැමුණුනා. ඒ කියන්නේ තමන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කළා. ඒ නිර්වාණයට ඕනෑ වේලාවක. ඒ කියන්නේ නිර්වාණ ධාතුව ආරම්භ කරමින් පවත්වන ඵලසිත ඇති කරගෙන වාසය කරන්නට පුළුවන්. ඒකට ඵල සමාපත්තිය යුක්තව වාසය කරන ඒ අවස්ථාවවලදී අනිත් කරදර හිතිහැර ඒ වේදනා ආදිය උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ඒ ඵලයට සමවැද කිසිම අවස්ථාවක් නිර්වාණය අරමුණු කරන්නේ. ඒ සෝපාදිසේස නිබ්බාන ධාතුවට පැමිණෙනවා. ඒ සෝපාදිසේස නිබ්බාන ධාතුවට පැමිණි නැත්නම් ඒ නිබ්බාන ධාතුව සාක්ෂාත් කළ රහතන් වහන්සේට මේ ස්කන්ධ පංචකය පිළිබඳව මේ වර්තමාන භවයේ තිබෙන දුක එහෙම කිසිම නැතුව ගියේ නැහැ. මොහොතේ නැතුව ගියා දුක පිළිබඳව ඒක දේශයක්. ඒ මොනවාද? දුක් වේදනාව තිබෙනවානේ මානසික කායික වශයෙන් දෙකකට බෙදලා. මානසික එක දෝමනස්සය, කායික වශයෙන් දුක්ඛය. මානසික වශයෙන් උපදනා වූ දුක උන්වහන්සේට නැහැ. ඒ කියන්නේ උන්වහන්සේට කවුරු හරි ගැහුවා, දැන්නා. ඒ නිසා ඇතිවන ශෝකයක්, කනගාටුවක්, දුම්නසක් නැහැ. තරහවක් උපදින්නේ නැහැ. මේ කෙලෙස් නැති කර. නමුත් උන්වහන්සේට තිබෙනවා කය. ඒ කයට කවුරු හරි පීඩා කරනවා නම්, අනිනවා නම්, කපනවා නම්, ගහනවා නම් උන්වහන්සේට වේදනාවක් දැනෙනවා. ඉගෙනවා. ඒ කායික දුක්ඛය. කායික දුක්ඛ. ඒ දුක තිබෙන. හා? දෙවියන්ට බය නැත්තේ මොකද? ඒ අර සත්‍යයත් ආවේ බයලා. සත්‍යයත් බයලා ආවේ මරණ බයට. ඒ යට බය උපදිනවා. බය තිබෙන්නේ. ද්වේෂය යම් තාක් කල් තමන්ට පවතීද, ද්වේෂය නැත්නම් දෝමනස්ස වේදනාව ඇතිවන තත්ත්වයේ තමා තුළ පවතී නම්, පටිඝ සම්පයුක්ත සිත් උපදී විය හැකි බව තිබේ නම්, ඒ තාක් කල් ඒක නැත්නම් බය උපදිනවා. ඒ කියන්නේ බයේ කීවේ පටිඝ සම්පයුක්ත සිත්හි ඇතිවන ද්වේෂයමයි භයාකාරය නැතිවන්නේ. ඒ බය කියන්නේ ද්වේෂයේම එක පැත්තක්. හරියට එක කාසියක තියෙන පැටි දෙක වගේ. එකක් ද්වේෂය, අනික බය. පස්සේ නිකන්. එමය බය දක්වන්නේ. ද්වේෂයමයි පැටි බව. දුක්ඛ සහගත ඔව් ඒ දුක්ඛ සහගත කාය විඥානයේ උපදින්නට හේතු නැහැ. ඒ නිසා ශරීරයක් නම් තියෙනවා. කාය විඥානය උපදිනවා. කාය විඥානය උපදිනවා. ඒ දුක්ඛ සහගත කාය විඥානය උපදින්නට හේතු වන කරුණු එහි නැන්නේ අදුනේ. ඒ නිසා ඒ කාය විඥානයේ වශයෙන් ඔවුන්ට ලැබෙන්නේ සුඛ සහගත කාය විඥානයේ හේතුව ඔවුන් මේ කරන ලද පින නිසාම ලබාගත් ආත්ම භාවයක් ඔවුන්ට තිබෙන්නේ. මේ කාම ලෝකයෙන් මෙන් ඒ අනිෂ්ඨ පුත්තබ්බ ධාතුන්ගෙන් කෙරෙන පීඩාව එහි නැහැ. නමුත් මානසික වශයෙන් ඇතිවන දුක ඔවුන්ට තිබෙන්නේ. ඔවුන්ට මොකද? මේ මානසික වශයෙන් ඇතිවන පීඩාවන් ඔවුන්ට තිබෙනවා. ඒ නිසාම දැන් ඒ පීඩා පදූෂිත දේවතාවෝය මනෝ පදූෂිත දේවතාවෝය කියලා දෙවිවරු පොතක් දෙකක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ භක්මජාල සූත්‍රයෙහි දේශනාත් වදාලා. ඒ මනෝ පදූෂිත දේවතාවෝය කියන්නේ ඒ අයට මේ අනිත් දෙවිවරුන් පිළිබඳව ඇතිවන තරහව ඔවුන්ගේ දැන් තමන්ගේ පිරිවරත් සමග වීතියට බැහැලා ගමන් කරන විට අන්‍ය දෙවියෙකු තමන්ට මේ හරස්ව හිතනවා නම්, බාධා කරනවා නම් තමන්ගේ තිබෙන මහේශාක්‍ය බව මැඩගෙන වාගේ ඉදිරියට යනකොට ඒ ඉන්න අදු දෙවියන්ට ඇති වෙන තරහව. ඒ තරහ වෙලා තමන් අනිත් එක්කෙනා සමග තරහ වීම හේතු කොටගෙන තමාගේ ද්වේෂයට වැඩෙන්නට හේතුවක් වෙන්නේ වැඩෙන්නේ නැ අනිත් එක්කෙනා ඒකට ප්‍රතිචාරයක් උදැක්කේ. නමුත් ඔහු හරියට මේ එහෙමනේ තරහව කියන එක බෝ වෙන දෙයක් නේ. කෙනෙකුට තරහ ගියාම තවත් කෙනෙකු සමග ඒකනත් අතත් මේ තරහව බෝ වෙනවා. එහෙමයි සාමාන්‍ය සිද්ධිය. එහෙම බෝ වුණාම ඒ දෙවියන් තරහ වෙනවා. තරහව දෙන්නාගේම බලවත් වුණාම, උත්සන්න වුණාම ඒ තරහෙන් දැවුණු ශරීරය තවදුරටත් එහි පවතින්නට බැහැ. ඒ නිසා මොකද වන්නේ? ඔවුන් චුත වෙනවා. ඔවුන් චුත වෙනවා. ඒ එහෙම දෙවිවරු තමයි මනෝපදූෂිත දේවතාවෝ කියන්නේ. මනෝපදූෂිත දේවතාවෝ. කිඩා පදූෂිත දේවතාවෝ කියන්නේ ඔවුන් ක්‍රීඩා ලෝලක් වෙන. පංචකාමයේ දෙව්ලොව තිබෙන්නේ දෙව්ලොව සැපවාසයෙන් ගන්නට තිබෙන්නේ වෙන මොනවාද? දෙව්ලොව සැපේ කියන්නේ මේ මෙහිදී තිබෙන මෙහිත් අපි සැපේ කියන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාමයන් නිසා ලබන ආස්වාදය ඒක තමයි මේ සැපයි කියන්නේ. ඒක නේ අර දෙවියෙක් කියේ මෙතේ සුඛං පජානන්ති යේන පස්වන්ති නන්දනං ආවාසං නර දේවානං තිදසානං යසත්තිනං. ඒ දෙව්ලොව නන්දන වනයේ කියන එක යමෙක් දැක්කේ නැත්නම් ඒක නැත්තා සැප යනු කුමක්දයි දන්නා කෙනෙක් නොවේ. يعني සැපයේ කියන්නේ කුමක්ද දැනගන්නට මේ දෙව්ලොව නන්දන වනයේ දකින්නට ඕනේ. ඒ දෙවියට අදහස දෙවියගේ අදහස වූයේ ඒක. එතන තිබෙන්නේ පංචකාම. මෙන්න මේ පංචකාම සම්පත් තමයි දෙව්ලොව තිබෙන්නේ මේ මිනිස් ලොව තිබෙන්නේ සැපයි කියලා ගන්න. දැන් ඊට වඩා උසස් සැප තිබෙනවා. ඒවා නිරාමිසක. නිරාමිසක. දැන් ඔය භාවනාවේදී කෙනෙකුට ලබන ලැබෙන සැපේ. ඒ සැපේ නිරාමිසයි හැබැයි සමහරේ ඒ හේතු කොටගෙන ඒ ආංශ බවට හරව ගන්න. දැන් නිරාමිස සැපයක් පිළිබඳවයි යන්නේ. සින්නාගාරං පවිත්‍රස්ස සම්ත චිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රතී හෝති සම්මා ධම්මං විපස්සතු යතෝ යතෝ සම්මතති කණ්ඨානං ඉදයබ්බයන් ලබති පීතිපා මුජ්ජං අමතං තං විජානිතං. එතන දක්වන්නේ ඒ විදර්ශනා කරන යෝගාවචරය තමන්ගේ විදර්ශනා කර්මස්ථානය දිනු වීම නිසා ඒ අවස්ථාවේදී තමාට මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැකීම මනසේ සිදුවන අවස්ථාවේදී එය දකිමින් උපදනා වූ ඒ සිතේම ඇතිවන බලවත් ප්‍රීතිය. ප්‍රීතිය කාමාවචර කුසල් සිත්වල ලැබෙන ප්‍රීතියක්. ඒ ප්‍රීතිය ඇති වුණාම ඒ තැනැත්තා හිතනවා මේ විදිහේ ප්‍රීතියක් Tamanta මීට කලින් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ ප්‍රීතියට ඇලෙනවා. ඒ ප්‍රීතිය නැවත නැවත ඇති වෙනවා නම් හොඳයි කියන මෙහෙම හැඟීමක් ඔහුට ඇති වෙනවා. අන්න එතකොට ඒ ප්‍රීතියට ඇලෙන බවක් උපදිනවා. ඒක භවනාවට බාධාවක්. ඉතින් එහෙම ප්‍රීතියක් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අමානුෂී රතිය. අමානුෂී රතිය කියන්නේ මිනිසුන්ට ඇතිවන ප්‍රීතියක් නෙවෙයි. එකන් දිව්‍ය ප්‍රීතියක් වගේ. එයින් පෙන්නන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පංචකාමයන් නිසා කෙනෙකු ඇති කරගන්නා ප්‍රීතිය වගේ ප්‍රීතියක් නෙවෙයි. ඒ ප්‍රීතිය කාටද උපදිලා නැත්තේ? කාටද මේ අවස්ථාවලදී මේ පංචකාමයන් නිසා උපදන වූ ප්‍රීතිය කොන්නසිතේ උපදින හට ගන්නවා. ඉතින් මේ ප්‍රීතිය අපට ඒ තරම් පුදුම සහගත සිද්ධියක් නෙවෙයි. පුදුම සහගත දෙයක් නෙවෙයි. දැන් සමහරු එහෙම ප්‍රීති වෙනවා යම් යම් දේවල් දීලා යම් යම් දේවල් දුම් වශයෙන් ඇදලා ඒ ප්‍රීතිය එයාව ඇති කරගන්නවා. නමුත් එහෙම ප්‍රීතියක් නෙවෙයි මේ. ඊට වඩා බොහෝම උසස්. ඒකයි අමානුෂික ප්‍රීතියයි. අමානුෂික. ඉතින් ඒ ප්‍රීතිය මේ භවනා කරන්නේ ලබන ප්‍රීතියක්. භවනා කරන්නේ ඒ ප්‍රීතියට පවා ඇලෙන එක භවනාවෙන් පිරිහීමට හේතුවක් වෙනවා. භවනාවෙන් පිරිහීම. ඒ නිසා මේවා දෙහි කරලා ඒ දුරු කරගෙන ඉදිරියට යන්නට පිළිගන්නේ. මා ඒක කීවේ ඒ විදිහේ ප්‍රීතිය තිබෙනවා. ඒ ලෞකික ප්‍රීතියක්. ලෞකික ප්‍රීතියක්. ඒ ප්‍රීතියට උනත් නිරාමිත වශයෙන් ලැබෙන එහෙම ප්‍රීතියකට උවත් කෙනෙක් ඇලුනොත් ඒ ඇලීම නිසා ඒක සාන්ත බවට හැරෙනවා. එතකොට නිකන් Taman ඒ ප්‍රීතිය උපදවා ගැනීමට ලෑස්ති බොහොම ආසකර. ඒ ආසාවට ಗುಣ අවස්ථාවක්වත් දෙන්නට නෙවෙයි මේ විදර්ශනාව තිබෙන භාවනාව. ආසාව මඩිනේක ලෝභය ලෝභමූලික ලෝභය. ඒ සිවුම් වශයෙන් උපදනා වූ ලෝභය තමයි නිකන් කියන්නේ ඒකනේ. දැන් දෙවිවරුන්ට ලැබෙන හිම ප්‍රීතියක් නෙවෙයි. ඔවුන් මේ පංචකාමයන් නිසා ලබන ප්‍රීතිය. ඉතින් ඒ ප්‍රීතියෙන් මුසපත් වෙනවා ඒ අය. දෙවිනුතුන් දන්නවා ඒ මුසපත් වෙනවා කියන්නේ. ඈ? ඒක මූර්ඡා වෙන තත්ත්වයක්. සිහිපත් නැතුව යන. ඒකයි මුසපත් වෙනවා. එහෙම මුසපත් වෙලා ඔවුන් මේ ලෝකේ තියෙන දුක පිළිබඳව තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්නේ නැහැ. ඔවුන් හිතනවා ඒ අය හැමදාම ඉන්නේ ත්‍රිසක් කියන්නේ. සදාකාලික. දැන් ඒක සමහර විටක මේ ලෝකේ වාසය කරන අයත් ඇති වෙන හැඟීමක් නේ. ඔවුන් මැරෙන බවවත් හිතන්නේ නැහැ නේ. මැරෙන බවවත් හිතන්නේ නැහැ. මේ තමන් ලබන සැප සම්පත් නිසා ඒ මැරෙනවා කියලා හිතන්නේ නැහැ. මැරිලා කොහෙද උපදින්නේ කියලා හිතන්නේ නැහැ. ඔවුන්ට ඒව ගැන හැඟීමක් ඇති වෙන්නේ නැති අය සිටිනවානේ ලෝකේ. අන්නේ ඒ වගේ. ඒ වගේ තමයි දෙවිවරු බොහෝ දෙනා. හැම දෙනාම නෙවෙයි. ඒ අතර සිටිනවා දෙවිවරු සමහර ඒ අය ඒ කාල වෙන් කරගෙන ධර්ම සාකච්ඡා කරීම ආදී ඒ වාද කරනවා බණ අහන අවස්ථා තිබෙනවා උන්. එහෙම දෙවිවරුත් ඉන්නවා. එහෙම දෙවිවරුත් ඉන්නවා. නමුත් සැප සම්පත් වලින් මුසපත් වෙලා මේ බලවත් වූ මෝහයකින් යුක්තව තමන්ගේ කාලය ගෙවන දෙවිවරු බොහෝ සෙයින්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහත් වදාරාත් දෙන්නේ මහණෙනි දෙවියන් අතර දෙවියන් දෙ ඉපද සිටින බොහෝ දෙනා මෙරි ගොස් නැවත උපදින්නේ දෙවියන් වශයෙන් නෙවේ මිනිසුන් වශයෙන් නෙවේ නිරේ ත්‍රිසංග එහෙම නැත්නම් ප්‍රේතයන් වෙයි කියලා බුදුහාමුදුරුව වදාරනවා ඒක හේතුව මේකයි ඒකයි කාරණේ. අන්න ඒ නිසායි තමන් සිටින්නේ කවර තත්වයක වුවත්. කවර තත්වයක කියන්නේ සැපේ අඩු බලවත් සැප තිබෙන ඒ කවර තත්වයක තමන් සිටිතා. ඒ තැනත්තා ධර්මය දැනගෙන තියෙන්නේ ධර්මය. ධර්මයයි කෙනෙකුගේ ඇස් අරවන ධර්මය. ඇස් අරවන්නට ධර්මයේ තිබෙන ඒ සැප සම්පත් කියන ඒවා ඔක්කොම එක රෝගයෙන් ඉතර වෙනවා. සමහර විටක ඒ රෝගාබාධය ඇති වුණාම තමන් ඉතාම ප්‍රිය කළ ආහාරය තමන්ට තහඩම් එකක් වෙනවා. තමන් බොහොම ආසයි. නමුත් වෛද්‍යෝපදේශාන්ව ඒක සුදුසුම නැහැ. ඉතින් ඒක නවත්තන්නත් ඕනේ. තව මේක කියලා තිබෙනවා තමන් කැමති. ඉතින් ජීවිතේ කාපම නෝ නවත්තන්න. ජීවිතයෙන්ද කැමති. ඉතින් එහෙම ආත්මභාවයක් අපට තිබෙන්නේ. මෙන්න මේ ආත්මභාවයන් පිළිබඳව අප තුළ පවත්නා වූ මුලාව අපට ඒක හරියට තේරෙන්නේ නැහැ. ඒ නොපෙනෙන බව නිසා මොකද කරන්නේ? ඒවට අපි ආස කරමු. ඒ භවයන්ට අපි ආස කරමු. ඒ ආසාව තමයි මෙතන දක්වන්නේ කාමරාග සංයෝජනය, රූපරාග සංයෝජනය, අරූපරාග සංයෝජනය. අපි අරූපරාග සංයෝජනය ගැන කතා කරනවා නම් අරූප භව තිබෙනවා හතරක්. ආකාසානංචායතන විඥානඤ්ඤායතනෙ ආකින්ඤ්ඤායතනෙ නියම සංඥානා සංඥා. ඉතින් ඒ තුලා ප්‍රීති සහස්කාරී කියලා දක්වනවා ඒ නියම සංඥානා සංඥා යතනෙ. උපදනා භක්මයා ආයුෂයක් ගත කරනවා මහා කල්ප 84000ක. 84000. ඉතින් ඒ මහා කල්ප 84000ක් එයි වාසයේ කොට ඒ ධ්‍යානයේ බලය අවසන් වෙයි. එවිට ඔහු ආපසු ප්‍රතිසංවි ගැනීම වශයෙන් කාම භූමියට එනවා. කාම භූමියට එනවා. කාම සුගතියට. කාම සුගතියට එනවා එක්ක දිව්‍ය ලෝකේ නැත්නම් මිනිස් ලෝකේ. කාම සුගතියෙන්ද ඇවි ඊළඟට ඔහු නැවතත් ධ්‍යාන උපදවා ගන්නවයි කියලා එහෙම නියමයක් නැහැ. ඔහු මෙතෙන්දී තමන් වියත් ප්‍රත්‍යඥයේ හැටියට එතනදී ප්‍රත්‍යඥතාවයෙන් නිදෙන්නට බෑ. ප්‍රත්‍යඥේතු හැටියේ තමයි එතන සිටවන්නේ සිටව මෙහි ඇවිත් ඉපද ප්‍රත්‍යඥේතු වශයෙන් සිටින කාලයේදී ප්‍රත්‍යඥයන්ට හුරු පුරුදු දේවල් තිබෙනවානේ ඒවා කිරීම වශයෙන් වුන් පෞද්ගකත ඊළඟ ආත්ම භාවයේදී මේව සංඥා මහසඥා කරීමේ අවීති මහ නිරේකම් ගන්නට පුළුවන් ඕ ත්‍රිවිධ පුද්ගලයා ඉතින් අවීති මහ නිරේකත් යත හැකි ඒ බව දක්වන දැන් බුදුරජාණන් වහන්සේ දෙන්නවා වදාළා කිදෙන්නේ උක්කිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගත භවග්ග තම්පි සම්පත්තා පුනා ගච්ඡන්ති විද්ධත පුඤ්ඤ බලයෙන් ඔසවා හරියත් කාම සුගතිය රූප භවය අරූප භවය කියන මේවායේ අන්තිමක යන්නට පිටෙන තැන හැටියට පෙන්වන නේව සංඥා නා සංඥා යතනේ කියන භවග්ගයට ගියා. පුනා ගච්ඡන්ති දුග්ගති කියන්නේ නැවත දුර්ගතියටද එන්නෝය. ඒ දුර්ගතියටද එන්නෝය කියන්නේ එතරම් චිත වෙලා කෙලින්ම දුර්ගතියට යන්නේ නැහැ. නමුත් දුර්ගතියේ නැවත ඉපදීම නැවත වූ කෙනෙකු නොවේ. ප්‍රත්‍යඥීකෝ සිටියෙත්. දැන් ආර්යකෝ හැටියට නම් භක්ම ලෝකෙට ගියේ. ඒ අය මෙහාට කවදාවත් එන්නේ නැහැ. රෝවන් වෙලා ගියා මම භක්ම ලෝකෙට. එහෙම වෙන්නේ නැහැ ආපහු. ඌ ඔක්කොම නැත්නම් මේ අමාරු එක තමයි සෝවාන් වීම. ඒක පැත්තකින් බලද්දි විතර ඒ මොකද ප්‍රත්‍යඥ භාවය ඉක්මවීම සිදුවන්නේ එතන. ඒ තැනත්තා සෝවාන් වීම හේතු කොටගෙන ඉදුරු කරන ඒවා ගැන අපි මෙතන මේ පාඩමේ සාකච්ඡා කළේ නැහැ. අර දික්ඛි විචිකිච්ඡා කියන සංයෝජන දෙකනේ නැත්නම් සක්කාය දික්ඛි විචිකිච්ඡා සීලබ්බත පරාසුණා සංයෝජන තුනක්. දික්ඛි සංයෝජනය විචිකිච්ඡා සංයෝජනේ සීලබ්බත පරාමාස සංයෝජනේ. මේ තුන නැති කළේ. ඒ තුන නැති කළේ ඒ තුන ඇතිවීමට හේතු භූත වන ඒ තුන නැවත රූපදනාකාරයෙන් දුරු කිරීමට බාධාවක් පැවති අවිද්‍යාව නිසා. තේරුණනේ? ඒකට මේ සක්කාය දෘෂ්ටිය ඇති කර ගැනීමට ඒ විද්‍ය පමණක් නෙවෙයි හේතුවන්නේ. ඒක අවිද්‍යාවත් හේතුයි. ඒ මොකද ඒ අවිද්‍යාවෙන් කරන ලද වැසීම නැත්නම් විස්කන්ධ පංචකයේ පිළිබඳව ඒ ඡන්ද පංචකයේ පිළිබඳව සක්කාය දෘෂ්ටිය ඇතිවන්නට බෑ. ඒ නිසා තමයි ඒ විද්‍ය දුරු කර ගැනීමට කරනු ලබන භාවනාවේදී අවිද්‍යාව දුරු කරන්නේ. අවිද්‍යාව දුරු කරනවා කියන්නේ අවිද්‍යාව තදංග වශයෙන් නැති කරනවානේ. දැන් විදර්ශනා විදි කරන්නේ ඒක. මේ කඩතුරාව ඉවත් කරනවා. මේ වැස්ම ඉවත් කරනවා. ඒ වැස්ම ඉවත් කළාම ඇතිසැතිය පේනවා. ඇතිසැතිය පේනවා නාම රූප ධර්ම වශයෙන් පේනවා. ඒවා ඇතිවීම නැතිවීම පේනවා. ඒවා හේතුන් දකින්නවා. ඔය විදිහට ඒ දැකීම වන්නට එතෙක් ඒවා වසාගෙන සිටි අවිද්‍යාව දුරු වෙන්නට ඕන. ඒ නිසා විදර්ශනා කිරීමෙන් කියන්නේද අවිද්‍යාව දුරු කිරීමේ ව්‍යාපාරයක් උත්සාහයක් විදර්ශනා කිරීම. එතකොට අවිද්‍යාව දුරු කරනකොට අවිද්‍යාව තමයි මේ ක්ලේශ ධර්ම සියල්ලගේම මුදුනක්. ඒ ක්ලේශ ධර්ම සියල්ලගේම මුදුනා මුල සිටින්නේ අවිද්‍යාව. ප්‍රධානයි. ඒ නුදැනීම නිසා. ඒ කියන්නේ නුදැනීමේ කියන්නේ ඒ අවිද්‍යාව මුලාව. ඒ මුලාව දුරවන්නට දුරවන්නට මොකද වන්නේ? මොකද වන්නේ? ඒ මුලාව හේතු කොටගෙන උපදවා ගන්න ලබන කෙලෙස් අකුසල ධර්ම තිබෙනවා. නැත්නම් ඒ මුලාව නිසා ඇතිවන අකුසල ධර්ම ඒවාද ක්‍රමයෙන් දුරු වෙනවා අඩු වෙනවා. ඒකයි යම් අවස්ථාවකදී යම් අවිද්‍යාවක් නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන ඒ සංයෝජන ධර්ම උපදීද? ඒ අවිද්‍යාව දුරු වී යනවා මේ සංයෝජන ධර්ම නැති වෙනකොට. ඒ නිසා එතෙක් ඒ තැනැත්තාට නොපෙනුණු, දක්නට නොලැබුණු නිර්වාණ ධර්මයේ හෙතෙම සාක්ෂාත් කරන්නේ සෝවාන් මාර්ගඥානෙන් නිවන සාක්ෂාත් කරගන්න. ඒ නිවන සාක්ෂාත් කිරීම නිසා ඒ තැනැත්තා හීන නිරයෝමිහි කියන එක නිවනයි සාක්ෂාත් කළේ. ඒ නිසා සිදුවුණු සිද්ධිය කුමක්ද? හීන නිරයෝමිහි, හීන තිරච්ඡානුයෝනි, හීන පෙට්ටිවිසයෝ, සෝතාපන්නෝ හමස්මි අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන. එහෙම තත්ත්වයකට කියන්නේ හීන නිරයෝමිහි, නිරයෙහි උපදින්නට යම් හේතුන් ප්‍රත්‍යයන් තිබුණාම ඒ සියල්ලම නැති කළා. ඒ නිසා මොකද වන්නේ? නිරයෙහි උපදන ලබන ආත්ම භාවයන් පංචස්කන්ධයන් ඊට පස්සේ ඔහු පිළිබඳ වූ වල ඇති වන්නේ හීන නිරයෝමිහි. හීන පිරච්ඡාම යෝනි, තිරිසන් යෝනියට පැමිණීම නැත්නම් තිරිසන් භවයට පැමිණීමට හේතු වන යම් අකුසල ධර්ම තිබුණ නම් ඒවා මේ සෝවාන් මාර්ගයට පැමිණීමත් සමගම නැතිව යාම නිසා තිරිසන් භවට ඉන්පස්සේ ලැබෙන්නේ නැහැ. මේ ලෝකයේදී වුණත් තිරිසනෙක් හැටියට වැඩ කරන්නේ නැහැ. සමහර මිනිසුන් තිරිසනුන් නැතිවට ක්‍රියා කරන එහෙම තත්වයක් නෑ උන්. ත්‍රිත්තාරු කීන පෙත්තිවිසයෝ ප්‍රේත භවක පැමිණීමද නැති කරනවා. යන්නේ යම් ප්‍රේත භව අනුන්ට කියන්නේ නෙමෙයි සෝතාපන්න නේද? ඒ තමන් නිවන සාක්ෂාත් කළ නිසා. හැබැයි ඉතින් ඒකද තමන් ඒ දැනගන්නද තමන් දැන් සමහර සිතිනවා තමන් ප්‍රහීන කළ කෙලෙස් පිළිබඳව හා ඒ ඉතිරිව තිබෙන කෙලෙස් පිළිබඳව මේ සත්‍යවේක්ෂාව පවත්වන්නේ නැති අය. ඒ නිසා අර මහා නාම සාක්ෂියන් බුදුරජාණන් වහන්සේගෙන් අහලා තිබෙනවා තමන්ට ඉතිරිව තිබෙන කෙලෙස් මොනවද කියලා. එමගද ඒවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් නොපැවැත්වුවොත් ඒවා ගැන නොදැනී සිටි නොදන්නා කියලා කියන්නද? නමුත් නිවන සාක්ෂාත් කරන ඒ නිවන සාක්ෂාත් කළ නිසා නිවන සාක්ෂාත් කරනවා ඒ පමණක් නෙවෙයි. දැන් ඒ නාම රූප ධර්මයන් පිළිබඳ වූ තත්වාකාරය ඔහු දුටු කෙනෙක්. සෝවාන් කියලා කියන්නේ දුටු කෙනෙක්. ඒ තැනත්තා මෙලෝදී සෝවාන් වෙලා මීට පසු අපි ගන්න මිනිසෙක් හැටියට උපන්නයි කියන්නේ. ඒ මිනිසෙක් හැටියට ඉපද සිටින කල්හි තමන් කලින් ඒ ධාතියෙහි සෝවාන් වූ බවක් තමන් දන්නේ නැහැ. නමුත් ස්වභාව වශයෙන්ම යම්කිසි අවස්ථාවකදී තමන්ට මේ පංචස්කන්ධයේ පිළිබඳව යම් ඒකේ තිබෙන ආදීනව පක්ෂයේ පිළිබඳව තමන්ගේ සිතේ පැත්තට හැරුණොත් හරියට බොහෝ කලක් අහස දෙස නොබලා සිටි දැනැත්තෙකු යම්කිසි දවසක අහස බලන විට තමන්ට චන්ද්‍රයා දක්නට ලැබෙන්නේ අංශේද? ඒ වගේ කොතෙක් කල් තමන් මේ පිළිබඳව මෙනෙහි කිරීමක් නොකොට සිටියත් යම්කිසි අවස්ථාවකදී ඒ පිළිබඳව මෙනෙහි කිරීම පවත්වන විට අර ධර්ම වහා දෙරෙන්නට පටන් ගන්නවා. එහෙම තත්ත්වයක්. ඒ මොකද ඒ සෝවාන් මාර්ගයයි කියන්නේ මේ ලෝකෝත්තර ධර්මයක් වන නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන සිත. ඒක අරමුණු කරන සිත. ඒ අරමුණු කිරීමේදී උපදනා වූ ඒ සිතේ අතගන්නා ප්‍රඥාවෙන් කියන නුවණ ලෝකෝත්තර නුවණක්. ඒක ලෞකික නෙවේ. ඒ ලෞකික තත්ත්වෙහිදී කවදාවත් උපන්නේ නැහැ. ලෞකිකව කියන්නේ ඒ කියන්නේ ප්‍රත්‍යඥව සිටියේදී කවදාවත් රූපන් මේ ඒ ආර්ය භාවයට පැමිණීමත් සමග ඇතිවන්නා වූ සිතක්ද මාර්ගය. ඉතින් ඒ සිතෙන් නිවන දැක් සත්‍ය අවබෝධ කළා, චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ ධාතන් වහන්සේ තරමින් අවබෝධ නොකළත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ අවබෝධය නිසා තමයි ඒ තැනැත්තා ඊට පස්සේ මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍යයේ විශ්වාස කරන්නේ පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නිසාමත් නෙවෙයි. සමන් ප්‍රත්‍යක්ෂ කළා. ප්‍රත්‍යක්ෂ කළා. ඒ නිසා තමයි අපරප්පච්චයෝ සත්‍ය ශාසනේ කියලා එන්නේ. අපරප්පච්චයෝ සත්‍ය ශාසනේ. සත්‍ය ශාසනේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනුශාසනය. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයේ පිළිබඳව තමාට යම් ශ්‍රද්ධාවක් කලින් පැවතුනේ නම් තිබුණේ නම් ඒ තිබුණේ පරප්පච්චයව. පරප්පච්චයේ කීවේ බුදුරජාණන් වහන්සේගෙන්ම හෝ වෙනත් ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හෝ ඇසීම නිසා ඇති කරගත්ත විශ්වාසයක් ශ්‍රද්ධාවක්. ශ්‍රද්ධාවක්. නමුත් සෝවාන් වීමත් සමගම ඔහුට ඇතිවන්නේ තමන් දැකීම නිසා උපදනා වූ ශ්‍රද්ධාවක්. දැන් සමහර විටක කෙනෙක් යමක් පිළිබඳව කතා කරන විටත් කියනවානේ නේ, එහෙම කියනවා නේ, ඕක කොයිතරම් කීවත් මම විශ්වාස කරන්නේ නැහැ, මගේ කාරණේ මගේ ඇහෙන්න දැක්කයි කියලා. ඒ මේ ඇහෙන්න දැක්ක දේවල් ගැන කියනවා. මේක නැත්තා ලෝකෝත්තර නුවණින් දැක්ක දෙයක්, දැක්ක තත්වයක්. ඒ නිසා කවුරු මොනවා කීවත් තමන්ගේ ඒ දැකීම පිළිබඳව කාටවත් බෑ ඒක වෙනස් කරන්න. ඒකයි ඒ අපරප්පච්චය නිසා තමන්ම ප්‍රත්‍යක්ෂ කළ හේතුවෙන්. හේතුවෙන් වෙන කවුරුවත් කියා කීම නිසා පිළිගන්නවා නෙවෙයි. තමාම දුතු නිසා. ඒ දුතුයි කීවේ ඇහෙන්නේ නෙවෙයි, නුවණින්, ලෝකෝත්තර නුවණින් දැක්ක නිසායි තමන් දැන් පිළිගන්නේ. ඒ නිසා එබඳු තත්වයකට පැමිණි පුද්ගලයාට ධර්මයේ පිළිබඳවත් මසුරුකමක් ඇතිවන්නේ නැහැ. මේ විනුත් ධර්මයේ ශ්‍රද්ධාව පිළිබඳව කියන තැනදී ශ්‍රද්ධාවේ ලක්ෂණ දක්වන තැනදී එන්නේ දස්සන කාමෝ සීලවතං සද්දම්මං සෝතු විච්ඡති විනේය මච්ඡේර මලං තවේ සද්ධෝති විච්ඡති. දස්සන කාමෝ සීලවතං සීලතුන් දැකීමේ කැමැත්ත ඇත්තේය. දස්සන කාමෝ සද්දම්මං සෝතු විච්ඡති බණ ඇසීමටද කැමති කෙනෙක්. සද්දම්මං සෝතු විනේය මච්ඡේර මලං මතුරු මල දුරු කිරීමෙහිද යෙදුණු කෙනෙක්. දුරු කෙනෙක් අන්නේ ඒ කර්ම වලින් එතනක්තාව දැනගන්නට පුළුවන්. එතම ශ්‍රද්ධාව ඇති කෙනෙක් එක්ක. එතකොට මේ සෝවාන් පුද්ගලයාට ඇතිවන්නේ ලෞකික ශ්‍රද්ධාවක් නෙවේ. ඒ ශ්‍රද්ධාව ලෝකෝත්තර ශ්‍රද්ධාව. ඒ ලෝකෝත්තර ශ්‍රද්ධාව ඇතිවීම හේතු කොටගෙන ඒ ලෞකික ශ්‍රද්ධාව දිනු කල්හි දුරවන්නා වූ මතුරු මල ලෝකෝත්තර ශ්‍රද්ධාව ඇති වූ කල්හි කොයිතරම් දුරට නැති වේ යන්නේ ඇද්ද? එහෙම කිසිම නැතිද මතුරු මල. ඒ නිසා දැන් ලෞකික ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවත්තු කෙනෙකුට වුවත් ඇතැම් විටක සමායෝගයේ දේ පිළිබඳව මතුරු මල උපදින්නට පුළුවන්. අන්‍ය දේවල් පිළිබඳව කෙසේ වෙතත් ඒවා ගැන කීරුම කවරේද තමා දන්නා වූ ධර්මයේ පිළිබඳව මසුරු මල ඇතිවන්නට පුළුවන්. ඒ කියන්නේ තමන් දන්නා ධර්මය තමන් ඉගෙනගෙන තිබෙනවා ඒ ධර්මතම අනිත්‍යය දැනගැනීම තමා නොදැනෙතිවන්නට පුළුවන්. ඒ නිසා දන්න දේ කියා නොදීම ඇහුවත් ඕක දැන් දැනගන්න ඕනේ නැහැ, ඒක දැනගන්න ඕනේ නැහැ කියලා ඒක මගහරවන්න පුළුවන්. ඒ කාරණේ නොකියා එහෙම මලක් උපදිනවා, මතුරු කමක් උපදිනවා. ඒකට කියන්නේ ධම්ම මච්චරිය කියලා. ධම්ම මච්චරිය කියලා උපදිනවා. ඒ ධම්ම මච්චරිය උපදින්නේ කාටද? ප්‍රත්‍යඥයෙකුට. ප්‍රත්‍යඥයෙකුට ධම්ම මච්චරිය උපදිනවා. මේ මොන ධර්මයෙන් මේ ඉගෙන ගන්න දේ පිළිබඳ වූ මසුරු මල. දැන් සෝවාන් වූ කෙනෙකුට නම් ඒ තැනැත්තාට ඇතිවන්නේ මසුරු මලක් නෙවේ. තමා ධර්මය ඉගෙන ගත්ත පමණක් නෙවෙයි, ඉගෙන ගත්තේ නැති වුණත් ධර්මය තමන් ධර්මය දැක්කා. ඒ නිසා ඒ තැනැත්තාට ඇතිවෙනවා අනේ මේ ධර්මය අනිත් අයත් දකිනවා නම් කොයි තරම් හොඳද. ඒ නිසා තමන්ගේ සිත නැමෙනවා අන්‍යයන්ටද එබඳු අනුශාසනයක් කරන්නට. කරන්නට සිත නැමෙනවා. ඒ අදහස තමා තුළ බලවත්කේ ඇතිව ඒ ධර්ම මච්චරියක් උපදින්නේ නැහැ. ඒ ලෝකෝත්තර ධර්ම පිළිබඳව කෙනෙකුට එහෙම ධම්ම මච්චරියක් ඇතිවන්නේ නැහැ. මොකද තමන්ගේ සාන්ත බව, ඒ සාන්ත ධර්මය ප්‍රත්‍යක්ෂ කළ හේතුවෙන්ම නිසාම තමන්ගේ සිත නැමෙනව අනුන්ට ඒ සාන්ත ධර්මය අවබෝධ කිරීමට. ඔවුනද නන්දු කරවීමේ කැමැත්තක් තමාතුළු උපදිනවා. දැන් මේ සංයෝජන වශයෙන් නම් කාමරාගය, රූපරාගය, අරූපරාගය කියලා සංයෝජන තුනක් දක්වා තිබෙන්නේම ලෝභයම අවස්ථා තුනකට දෙන් කරලා එයින් ගනු ලබන අරමුණු වශයෙන්. තේරුණානේ සංයෝජන. ඒක රැහැනක් බැඳලා තිබෙනවා. ඒ බන්ධනය පිළෙනවා. ඒ බන්ධනය නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මෙතනතුන් අහල ඇති දිනක් කොසල් රජතුමා වරදකාරයන් අල්ලාගෙන ඇවිත් ඒ තැන්වල බැඳලා දාලා තිබුණා. දඬුවම් කරන්න. සමහරුන්ව ඔය දඬු කඩේ කියන්නේ දඬු කඳ කියන්නේ ඒකේ දාලා. සමහරුන්ට මාංචු දාලා. සමහරුන්ව ලනු කඹ වලින් බැඳලා. සමහරු ඔය ත්‍රිම වර්ග වලින් කරපු ලනු වලින් බැඳලා ඕන් විදියට දාලා. හාමුදුරුවෝ දැක්කා. පිටපාතේ පරිදි හාමුදුරුවන්ට මේ දකින්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේට ගිහින් මේ කාරණේ සැලකුවා. උන්වහන්සේ එතෙන්දී මේ කාරණේම මුල් කරගෙන ධර්මයක් වදාළා. ධර්මවානි කොහොමද මෙතේ බන්ධනන් මොකද්ද? ධම්ම වේදකා යදා යතං දාරුජ පබ්බජං චේතුලෙනි නතේ දල්හං බන්ධන මාහු ධීරා යදා යතං දාරුජ පබ්බජං ච සාරත් රත්තා මනි කුණ්ඩලේසු උත්තේසු ධාරේසු ච යා අපේක්ඛා ඒතං දල්හං බන්ධන මාහු ධීරා ඕහාරිනං සිතිලං දුප්පංච ඒතං පිච්ඡත්වාන පරිබ්බජංති අනපෙක්ඛිනෝ කාම සුඛං පහාය එහෙම වදාළ. මේතං දල්ලං බන්ධන මාහු ධීරා යදා යකං දාරුජ පබ්බජංච. ඕ යම්සේ යම් විටෙක දාරුජ කියන්නේ ලී වලින් කරපු බන්ධන. පබ්බජේ කියන්නේ අර පබ්බජ තිරණ ඒ තනකොළ වලින් කඹවිය හදලා කරන ලද බන්ධන. අයසකේ යකඩ යදා යකන් දාරුජ පබ්බජං යකඩවලින් කරපු ඒ බන්ධන කියන මේවා නතේ දල්හං බන්ධනං ආහු දිහිරා බුද්ධ ආදී නුවණැත්තෝ ඒවා දැඩි බන්ධනයෝ යයි නොකියනු ලැබේ. එය කියන්නේ නැහැ ඒවා දැඩි බන්ධනයෝ. යදා යකන් දාරුජ පබ්බජං ච සාරත් රත්තා මනි කුණ්ඩලේසු උත්තේසු ධාරේසු ච යා අපේක්ඛා ඒතං දල්හං බන්ධන මාහු දිහිරා. යම් අපේක්ෂාවක් වෙනම් යම් ආසාවක් ඇති වෙනාම මොනවා පිළිබඳව මනි කුණ්ඩලේසු. මනි කුණ්ඩලේසු කියන්නේ මේ කනකර ආභරණයනේ කුණ්ඩලාභරණ කියලා එහෙම කියන්නේ. එයින් දැක්කේ උපභෝග පරිභෝග වස්තු ඒ අචේතනික වස්තු. සාරත් රත්තා මනි කුණ්ඩලේසු පුත්තේසු ධාරේසු ච යා අපේක්ඛා. පුත්තේසු කියන්නේ දරුවන් කෙරෙහි, ධාරේසු කියන්නේ භාර්යාවන් කෙරෙහි. යා අපේක්ඛා යම් අපේක්ෂාවක් යම් කැමැත්තක් ආසාවක් වේනම් ඒතන් දල්හං බන්ධනමා ඒවාටය දැඩි බම්දරයෝයි යා ඊර නුවනැත්තෝ ප්‍රකාශකා ඒතන් බල්හන් බන්නවා. නමුත් ඒවායේ තත්ත්වයක් තිබෙනවා. අර දැඩි බන්ධන නම් අර අඳුරෙන් දැක්ක දැඩි බන්ධනයි කියලා අර බැඳලා තිබෙන දේවල්. ඒවායින් බැඳලා තිබුණොත් නම් එතනින් යන්න බෑ කොහාටවත්. යන්න බෑනේ. එතනම ඉන්න තෝරේ. නමුත් මේ දැඩි බන්ධනයි කියලා දැක්ක දෙවෙනි බන්ධන තිබෙන තැන කියලාත් යතහැයි. ඒකනේ ඕහර්මන් කියේ. කියලා යන්නට පුළුවන්. ඒ තරමින් මං සිටිලයි නෙයි. දැන් බයි කිව්වත් gedara tiyala yathai kiyala. සිටිල ඒ දුක් පමුංචන් කියන්නේ නිදෙන්නට නම් බොහෝම අමාරුයි. නිදෙන්නට අමාරුයි. ඒකම් පිච්ඡත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනෝ කාමසුඛං පහාය. ඒ කාම වස්තු නිසා ලැබෙන යම් සැපක් නම් ඒ සැපේද අත්හැරලා ඒවා පිළිබඳව අපේක්ෂාව අත්හැරලා ඒ තම්පි චෙත්වාන ඔය කියන ලද බන්ධනද කඩාගෙන මෙතනින් පිටව යන අය සිටි කියලා බුදුහාමුදුරුව අදාළා. ඉතින් විසුණු වහන්සේලා තමයි ඒක දේශනා කළේ. ඒ බන්ධනයන් දිහැටි දැන් ඒ වගේ බන්ධන දැන් එතන තියෙන බන්ධන කොයි කොටටද දාන්නේ? මේ ඒ කියන ලද බන්ධන මේ ධර්මයන්ගෙන් කොයි කොටටද? කාමරාග සංයෝජනය. කාමරාග සංයෝජනය. එනිසා මේ සංයෝජනය කියා මෙතන දක්වන මේ ධර්ම අපගෙන් පරිබාහිර කිසිවක් වෙයි කියලා හිතන්න දෙපා. මේ ඔක්කොම අප තුල පවත්නා ධර්ම. මේවා කැඩීමයි අපට උගන්වන්නේ. මේ ජීවිතයේදී වේවා කවර ජීවිතයකදී වේවා කවදා හෝ තමන් නිවන් බලාපොරොත්තු වේ නම් මේ සංයෝජනත් එක්ක නිවනට යන්න බෑ. එහෙම යන්න බෑ. සංයෝජන කඩන්නට ඕන. මේ සංයෝජන පිළිවෙලින් කඩාගෙන යන්නට ඕන. මේ මුලදී කියන ලද අර මේ සක්කාය දිට්ඨි සංයෝජනයත් විචිකිච්ඡා සංයෝජනයක් සීලබ්බත පරාමාස සංයෝජනයක් කියන ඒ තුන කඩා ගන්නට ඕනේ නිවන පළමුවරට දකින්නට කැඩීම කරමින් ඒක කරන්න නිවන ඒ නිවනට පැමිණීම ඒ නිවනට පැමිණීම සඳහා මේ සංයෝජන කඩන්නට ඕනේ ඊළඟට කපන්නට ඕනේ දැන් ඊළඟට එන්නේ කාමරාග සංයෝජනය පටිඝ සංයෝජනය ඒ කාමරාග සංයෝජනය පටිඝ සංයෝජනය කියන ඒ දෙක අර කලින් කැටු සංයෝජන දෙන් ඒතරම් ලේසියෙන් කඩන්නට කපන්නට පුළුවන් සංයෝජන දෙකක් නෙවෙයි. ඒ නිසා මාර්ග දෙකක් කිනුයි ඒ කැපීම කරන්න පටිඝාගාමි මාර්ගයෙන් ඒ කාමරාග පටිඝ දෙක තුනී කර අනාගාමි මාර්ගයේදී ඒවා සහමුලින්ම නැති කර ගමන් කපල ඒ පිටේ කපල දාන එනි ඒ පිටින සංයෝජන අනාගාමී උනත් දැන් අනාගාමී දී යන්තා අනාගාමී උපාසිකාවන් බොහෝම හිටියා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ මේ පිටුදුන් අහලා ඇති ඒ චිත්තගාපති හත් කාලවක ඔය අර සංඝ උපාසක චත්තපාදි ඔයාගේ අනාගාමී උපාසකවරු සිටියා බොහෝ. බුදුරජාණන් වහන්සේ මේ ගිහියන්ට ආදර්ශයට ගත යුතු පුද්ගලයන් හැටියට දැක්වූ උපාසකයන් දෙන්නේ ආචාර්ය සුත්ත කියලා සූත්‍ර කීපයක් තිබෙනවා අංගුත්තර නිකායේ. ඉහි උපාසකයන්ට ආදර්ශයට ගත යුතු මම මේ වගේ වන්නේ නම් හොඳයි කියලා ආදර්ශයට ගන්නටයි කියලා දැක්ක උපාසකවරු දෙන්නා චිත්තඝාපති හත්ක ආලව චිත්තඝාපති අනාගාමි උපාසක තුමෙක් බොහොම ධර්මයේ දත් ධර්මධරේ වික්ෂුන් වහන්සේලා බොහෝ කරුණු ධර්ම ප්‍රශ්න එතුමාගෙන් අහලා දැනගෙන ඉන්නේ. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ වදාළ ධාතා ධර්මයක් මේ ධාතාවේ තියෙන අර්ථ අපට කියලා දෙන්නට ඒ කිව්වම බොහෝම ලස්සනට පැහැදිලිව ඒ හැම ධර්මයක්ම දෙන්නා කතා කරලා තියෙනවා චිත්ත ගහපත. ඒ හත්ක ආලවකේ කීවේ අනාගාමි වාසිකේ ඒ අර හත්ක ආලවක කුමාරයයි කියලා කියන්නේ ඒ හෙතම චතුත් සංඝහ වස්තුන්ගෙන් යන රංජනය කරන කෙනෙක් කියලා දැක්කා. දාන, ප්‍රිය වචන, අර්ථ චර්යා, සමානාත්මතා කියන මේ චතුත් සංඝහ වස්තුන්ගෙන් දැන් බුදුරජාණන් වහන්සේ ගිහි උපාසකයන්ට ගිහි යනක උපාසකණයට ආදර්ශයට ගත යුතු දෙන්නේ කැටියට දැක්කේ සෝවාන් පුද්ගලයෙක්වත් චතුර්දාගාමී පුද්ගලයෙක්වත් නෙවෙයි. ඒ ගිහි තත්ත්වයේ සිට ගිහි තත්ත්වයේ ඉන්නට පුළුවන් ඉහළම තැන අනාගාමී බව. ඒ අනාගාමී වූ ගිහි ගේ වාසය කරපත් ඒ පංචකාමයන්ගෙන් නැඩෙන අය නෙවෙයි. පංචකාමයෙන් ඉවත් වූ අය. කාමරාගය නැති කළා. පංචකාමයෙන් ඉවත් වූ අය. ඉතින් එහෙම අයයි දෙක්. ඒ ගිහිගේ වාසය කරව. ගිහිගේ වාසය කිව්වේ ඒ ගිහියෙකු හැටියට ගෙදර දෙවේ වැඩ කටයුතු වෙලහෙල දාම ආදී ඒවා උවත් කරයි. නමුත් ඔවුන්ගේ නැහැ අර දැන් අර ගටිකාර කුම්භකාර පිළිබඳ කතාවෙන් නේ මිල මුදල් පරිහරණය කළේ නැහැ. වලංගතල තියෙනවා ඒවාට සුදුසු දේවල් සබලයි එක එකන ආරම්භ දෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. කොමහරි ඉතින් මේ වාසක උපාසිකාවන් කියන මේ දෙපිරිතටම අනාගාමී තත්ත්වයේ දක්වා දිනුවන්නට පුළුවන්. රහත් වුණොත් නම් දවස් 7කට වැඩි ගිහිගෙයි වාසය කරන්නේ නැtei කියලායි දක්වන්නේ. එක්ක මහාන වෙන්න තෝරන එහෙම නැත්නම් පිරිනුවන් පාමයි කියලා දක්වනවා. අපි අපි එකකින් නවත්වමු ඉදිරියට කතා කරමු.